නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. එතකොට පින්වත්නි, ඉතින් අද දවසේ අපි අලුතෙන් දහම් පරයය කාය ඉගෙන ගන්න පටන් ගන්නවා. මේ වෙනකොට අපි සත්‍විස් බෝධිපාංශික ධර්ම දැන් අපි සීකරමු. සතර සතිපට්ඨාන එතන හතරයි, සතර සම්‍යක් ප්‍රධාන වීර්ය එතන හතරයි, සතර ඉරිදිපාද හතරයි, පංච ඉන්ද්‍රිය පහයි, පංච බල පහයි, සත්බොජ්ජංග හතයි, ආර්ය අෂ්ටාංග මාර්ගය අටයි. එතකොට මේ ඔක්කොම එකතු කළාම 37යි. සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම. එයින් සතර සතිපට්ඨානය කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා ඔබ ඉගෙන ගත්තා. ඒ වගේම සතර සම්‍යක් ප්‍රධාන වීරිය, නෝපං අකුසල් නෝපදවන්ත, උපං අකුසල් ප්‍රහාණය කරන්න, නෝපං කුසල් උපදවන්ත, උපං කුසල් වඩා වර්ධනය කරගන්න කරන වීරිය ගැන දහම් කරුණු ඔබ ශ්‍රවණය කළා. ඉතින් පින්වතුනි, මේ මුළු බුද්ධ දේශනාවෙම තියෙන්නේ ওই කාරණා හතරට තමයි උපදෙස් තියෙන්නේ. අකුසල් දුරු කරන්ටත් කුසල් උපදවන්ටත් ওই කාරණාවට තමයි මුළු බුද්ධ දේශනාවෙම කරුණු තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ එක දහම් වැඩසටහනකින් දෙකකින් ධර්ම දේශනා මේ දහම් පරයය අවසන් කළාට මුළු සූත්‍ර දේශනාවලම ඔච්චරයි තියෙන්නේ කියලා එකක් නෙවෙයි. ඕනතරම් සූත්‍ර දේශනා අවසන් කරන්න බෑ විස්තර කළා. දැන් අකුසල් ප්‍රහාණය කිරීම ගැන කිව්වොත් එහෙම තරහ දුරු කිරීම ගැන ආගාත පටිවිණේ සූත්‍රය, කකචූපම සූත්‍රය, ඊළඟට ධම්මික සූත්‍රය, කොච්චර සූත්‍ර දේශනා තියෙනවද තරහ දුරු කිරීම ගැන උපදෙස් දුන්නේවා. කීයටකින් කැපුවත් තරහ ගන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ තරහ ගන්න නැති විදිහ තියෙන ආගාත පටිවිණේ සූත්‍රය. ඊළඟට මේ කිසිම ගුණයක් නැති මිනිසෙක් අපිට දොස්පරොස් කිව්වත් අනේ මේ මිනිසයා මැරුණාට පස්සේ සතර අපාය යන කෙනෙක් නේ කියලා අනුකම්පාව උපද්දව ගන්න කොයි මිනිසෙක් ගැන තරහක් ගන්න නැතුව. ඉච්ඡර තියෙන තරහ දුරු කිරීම ගැන, රාගය දුරු කිරීම ගැන කොච්චර දේශනා තියෙනවද? මුළු බුද්ධ දේශනාව තියෙන්නේ මෝහය දුරු කර ගැනීම පිණිස. එතකොට මේ අකුසල් ප්‍රහාණය ගැන අපි ඉගෙන ගන්න ඕනේ. මේ තමයි ප්‍රවේශය. මේ බුද්ධ දේශනා ඉගෙන ගන්නට ආශ කරන පින්වත්නි, දැන් වෙනත් ආගම් වල ආයත තමන්ගේ ආගම කියලා පොඩි පොතක් තියෙන්නේ. මුළු ජීවිත කාලෙම මේ පොත කියවා කියවා ඉන්න එතන එහාට යාලට ලෝකයක් නැහැ. අපි මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනේ මහා සාගරයක් වගේ මුළු ජීවිත කාලෙම ගිය නැති ප්‍රදේශ වලට පීනන්න පුළුවන්. අහපු නැති බණ දවසින් දවස අහන්න පුළුවන්. එකකම කැකරීමක් නැහැ. මේ බුද්ධ ශාසනය අතිශයින් සුන්දරයි. ඒ දහම් රසය විඳින්න පින්වත්නි. ඉතින් අදත් ඔබට කියලා දෙනවා සතර ඉරිදිපාද. සතර ඉරිදිපාද කියලා කියන එක ගොඩක් අය දන්නේ ඉස්කෝලවල දහම් පාසල්වල විභාගෙට ලියපු කරුණ. සතර ඉරිදිපාද කියපු ගමන්ම කියන්නේ ඡන්ද චිත්ත විරිය විමර්ශා. අපි උනත් එහෙම පාවිච්චි කරනවා. නමුත් සූත්‍ර දේශනාවල ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන වචන තනි කළා නැහැ. ඒ කියන්නේ ඡන්ද කියන වචනේ ඡන්ද ඉරිදිපාදේ කියලා නැහැ. චිත්ත ඉරිදිපාදේ කියලා නැහැ. තියෙන්නේ ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත ඉරිදිපාදය. ඊළඟට විරිය සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත ඉරිදිපාදය. චිත්ත ප්‍රධාන සංඛාර චිත්ත සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත ඉරිදිපාදය. ඊළඟට තියෙන්නේ වීමංසා සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත ඉරිදිපාදය. තේරුම් නැහැ කියලා බය වෙන්න එපා. වචනෙන් වචනේ තේරුම් කරලා දෙනවා. වචනෙන් වචනේ තේරුම් කරලා දෙනවා. ඒ නිසා හොඳට කන් යොමාගෙන අහගෙන ඉන්න. ඔබට තියෙන්නේ වෙන අවධානයක් නැතුව සමන් යොමු කරන්න. කියන වචනේ විමසන්න එච්චරයි. වචනෙන් වචනේ කියලා දෙන්න. ඒතකොට පින්වතුනි දැන් ඉරිදිපාද කියලා එකක් නෙමෙයි අපි ඉගෙන ගන්නෙ. ඒතකොට ඉරිදිපාද කියලා කියන්නේ දැන් ඉරිදියක් කියන්නේ පින්වතුනි අපි ප්‍රධාන වශයෙන් ගත්තොත් ආකාශේ ගමන් කරන ඒවා, අහසේ සක්මන් කරන ඒවා, පොළොවේ කිමි දෙන ඒවා, ඊළඟට ජලයේ උඩ ඇවිදිනවා, ඉර හඳ අත ගන්නවා, එක්කෙනෙක් වෙලා ඉඳලා 1000ක් වගේ පෙනී ඉන්නවා, 1000ක් වගේ වෙලා ඉඳලා එක්කෙනෙක් වගේ පෙනී ඉන්නවා, පේන් දිනවා, නොපෙනින් දිනවා, බිත්ති පර්වත හරහ නොපෙනී යනවා, වදින් නැතුව යනවා, මේ ඔක්කොම ඉරිදි. අනිත් අයගේ හිත් බලනවා, දිවස දිව්‍ය ශ්‍රවණ උපදවනවා, මේ ඔක්කොම ඉරිදි. ඒ ඉරිදි වලට උපකාරක වෙන්නේ මේ කාරණා හතර. ඔයාලගේ භාෂාවෙන් ඡන්ද, චිත්ත, විරිය, විමර්ශන. එතකොට ඒ කාරණා හතර ගත්තොත් එහෙම දැන් බුදුරජාණන් වහන්සේ වදාළ කාරණා දිහා හොඳට විමසලා බලනකොට දැන් අපි ඒ වචන ටිකක් සිංහලෙන් ගත්තොත් ඡන්ද කියන්නේ කැමැත්ත. වීරිය කියන්නේ වීර්ය. චිත්ත කියන්නේ අදිෂ්ඨානය. මීමාංසා කියලා කියන්නේ විමසන බව. විමසන බව. විමසීම යෝනිසෝ මානසිකාරය. විදර්ශනාව ඔය ඔක්කොම ගන්න පුළුවන් විමාංසා කියන එකට. එතකොට මේ ඡන්ද චිත්ත වීර්ය විමාංසා කියන ඉරිදිපාද හතර මූල් කරගෙන තමයි ඕනම ඉරිදිහක් උපදවන්නේ. ඒ විතරක් දැන් ඉරිදි කියලා ගත්තොත් එහෙම අවබෝධ කරගන්න බැරි දේවල් අවබෝධ කරන ඉරිදිහක්. ඒක කරන්නේ ඡන්ද චිත්ත වීර්ය විමාංසා කියන ඉරිදිපාද හතරෙන්. පිරිසිඳ අවබෝධ කරන්න. ඒ කියන්නේ යමක් අවබෝධ කරනකොට රාග දේශ මොහ ප්‍රහාණය වෙනවා නම් ඒකට කියනවා පිරිසිඳ අවබෝධ කරනවා කියලා. ඉතින් පිරිසිඳ අවබෝධ කරන්ට බැරි දෙයක් අවබෝධ කරනවා නම් කියන්නේ ඒක ඉරිදියා. ඒක කරන්නේ ඡන්ද චිත්ත විරි විමර්ශා කියන ඉරිදිපාද වලින්. ඒකට උපකාරී වෙන නිසා තමයි මේකට ඉරිදිපාද කියලා කියන්නේ. ප්‍රහාණය කරන්න බැරි දේවල් ප්‍රහාණය කරන එක ඉරිදියා. රාගය ප්‍රහාණය කරනවා කියන්නේ බුද්ධමලියක් නෙපින්වත් නේ. ද්වේෂය ආය හට ගන්න නැති මට්ටමට ප්‍රහාණය කරනවා කියන්නේ. මෝහය ප්‍රහාණය කරනවා කියන්නේ ඔබගේ හිතේ යම්කිසි ඔබට හදා ගන්න බැරි වැරද්දක් තියෙනවා නම්, ඔබගේ දෝෂයක් අඩුපාඩුවක් ඔබට හිතට වද දෙන දෙයක් තියෙනවා නම්, ඒක නැති වෙනවා කියලා යමක් තියෙනවද ඒක ඉරිදියා. ඒක කරන්නේ ඡන්ද චිත්ත වීර්ය විමර්ශකින් ඉරිදි පාදවලින්. ඔබ සම්පූර්ණයෙන්ම වෙනස් පුද්ගලෙක් කරනවා. ඔබ හාත්පසින් වෙනස් කෙනෙක් කරනවා. ඒක කරන්නේ ඡන්ද චිත්ත වීර්ය විමර්ශකින් ඉරිදි පාදවලින්. අඟුලිමාලයන් හාත්පසින් වෙනස් කෙනෙක් කළේ ඡන්ද චිත්ත වීර්ය විමර්ශකින් ඉරිදි පාදවලින්. සුනීත සෝපාකල සාත්පසින් වෙනස් අය කළේ ඡන්ද චිත්ත වීර්ය විමර්ශකින් ඉරිදි පාදවලින්. මුගලන් මහරහතන් වහන්සේ ඒසා ඉරිදිමත් වුණේ ඡන්ද චිත්ත වීර්ය විමර්ශකින් ඉරිදි පාදවලින්. ඊළඟට තමයි සාක්ෂාත් කරන්න බැරි දේවල් සාක්ෂාත් කරනවා. අවබෝධ කරන්න බැරි වූ, කියන්නේ පැමිණෙන්න බැරි නිවනට පමුණවනවා. ඒ නිසා තමයි ඉරිදි පාද කියන්නේ. ඊළඟට භාවිතා කළ යුතු දේවල් ආර්ය ශ්‍රාණක මාර්ගයේ පූර්ණත්වයට පත් කරනවා. සත්‍යස් බෝධිපාක්ෂික ධර්මියෝ සම්පූර්ණයෙන්ම ප්‍රගුණ කරනවා කෙනෙක්ගේ ජීවිතය තුළ. මේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම එකක්වත් වඩන්න බෑ ඡන්ද චිත්ත වීර්ය විමර්ශා කියන ඍද්ධිපාද නැතුව. සතර සතිපට්ඨානෙ වඩන්න බෑ ඡන්ද චිත්ත වීර්ය විමර්ශා කියනව නැතුව. සතර සම්‍යක් ප්‍රධාන වීර්ය වඩන්න බෑ ඡන්ද චිත්ත වීර්ය විමර්ශා කියන ඍද්ධිපාද නැතුව. ඔන්න මම උදාහරණයක් කියන්නම්. දැන් ඔන්න තියෙනවා අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනාය. නූපං අකුසල් ප්‍රහාණය කිරීම පිණිස චන්දං ජනේති කැමැත් ඇති කරගන්න. ඒ කියන්නේ මොකද්ද? චන්ද ඉරිතිපාදය. වායමති විරියං ආරභති. මේ මොකද්ද? වීරිය ඉරිතිපාදය. චිත්තං පග්ගන්හති පදහති. මේ කියන්නේ චිත්ත ඉරිතිපාදය. එහෙනම් වීර්ය හතරම වඩාවන්නේ ඉරිදීපාද හතරෙන්. පැහැදිලිද? දැන් මුලින් ඉගෙන ගත්ත දේවල් සතර සතිපට්ඨානේ වඩන්න පුළුවන්ද කැමැත්තක් නැතුව? සතර සතිපට්ඨානේ වඩන්න පුළුවන්ද වීර්ය නැතුව? සතර සතිපට්ඨානේ වඩන්න පුළුවන්ද අදිෂ්ඨානය නැතුව? සතර සතිපට්ඨානේ වඩන්න පුළුවන්ද හොඳින් සීනුවෙනින් විමසන්න නැතුව? ඒ පටන් ගන්නකොටම තියෙන ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ. සම්පජානෝ කියන්නේ සීනුවන. විනේය ලෝකේ අවිද්‍යා දෝමනසං. ඇලින් ගැටින් නැති විදිහට යාට සතිපට්ඨාන යෝසන්ට කොච්චර විමසීමක් ඕනේද? ඒ නිසා සතර සතිපට්ඨානේ වඩවන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය ඇති කරවන්නේ ඡන්ද චිත්ත වීරිය විමසා කෙනෙක් විදිපාද හතරෙන්. කෙනෙක් සෝහන් වෙන්නේ සකදාගාමි වෙන්නේ අනාගාමි වෙන්නේ අරහත්ත්වයටපත් වෙන්නේ ඡන්දචිත්ත වීරියෙන් සකිනී විදපාද හතරෙන්. ඒ සියල්ලද පසක තිබේවා ලෝකෝත්තර කරුණු. බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක් ප්‍රාණඝාතයෙන් වළකින්ද නම් කාරණා හතරක් පුරුදු කරන්න කිව්වා. සොරකමින් වළකින්ද නම් කාරණා හතරක් පුරුදු කරන්න කිව්වා. වැරදි කාමසෙවණින් වළකින්ද නම් හතරක් පුරුදු කරන්න කිව්වා. බරුකීමෙන් වලකින්ද නම් කාරණා හතරක් පුරුදු කරන්න කිව්වා. සුරාවෙන් වලකින්ද නම් කාරණා හතරක් පුරුදු කරන්න කිව්වා. ඒ කියන්නේ පංචස්පන්සිල් රකින්ද කාරණා හතරක් ඕන කිව්වා. කොමක්ද? ඡන්ද චිත්ත වීර්ය විමසා. පංචසිල්වත් රකින්ද බෑ කැමැත්ත නැතුව. පංචසිල්වත් රකින්ද බෑ වීර්ය නැතුව. පංචසිල්වත් රකින්ද බෑ අදිෂ්ඨානය නැතුව. පංචසිල්වත් රකින්ද බෑ විමසීම නැතුව. ඒ කියන්නේ පංචිල් කැඩීමේ ආදීනව පංචිල් රැකීමේ ආනිසංශ සිහි කරන්නේ නැතුව පංචිල් එක දිගට රකින්න බෑ. පංචිල් රකින්න සමාජයක් සමාජේ නැහැ කියලා මේසු කතා වෙනවා නම් ඒක හේතුව කිම? හේතුව නැහි චන්ද චිත්ත වීම සකින විදි පහද නැහැ. ඒකයි හේතුව. නමුත් ඉරිදීපාද නැහැ කියනට වඩා හේතුව එහි තියෙන දුර්වලතාවය. එහි තියෙන දුර්වලතාවය. නැත්තම් විහෙරකට යන්නත් බෑ ඡන්ද චිත්ත වීර්ය විමසා නැතුව. වන්දනාවක්වත් කරන්න බෑ. පැවිදි වූ භික්ෂුන් වහන්සේලාට ගිහි ජීවිතය අතහරලා පැවිද්දක් කරා යන්න බෑ ඡන්ද චිත්ත වීර්ය විමසාව නැතුව. කැමැත්ත තියෙන්න ඕන, වීර්යය තියෙන්න ඕන, අදිෂ්ඨානය තියෙන්න ඕන, ගිහි ජීවිතයේ ආදීනව පැවිදි ජීවිතයේ ආනිසංස විමසා තියෙන්න ඕන. කොච්චර උපකාරක දෙයක්ද කියලා බලන්න මේ කාරණාව. බුදුරජාන් වහන්සේ වදාලා ඡන්ද චිත්ත වීර්ය විමසා කියන මේ ඉරිදීපාද හතර මෙතරින් එතර යෑම පිණිස පවතිනවා. ඒ කියන්නේ සංසාරයෙන් එතරට යන්න උපකාර වෙනවා මේ හතර. ඕනමයි බුදුරජාණන් වහන්සේ වදාලා ඡන්ද චිත්ත වීර්ය විමසා කියන මේ ඉරිදීපාද හතර වැරදුනොත් නිවන් මඟම වරදිනවා. නිවන් මඟම වරදිනවා. ඇයිති එයාගේ කැමැත්ත වෙන පැත්තකට ගියොත්, එයාගේ වීර්ය වෙන පැත්තකට ගියොත්, එයාගේ අදිෂ්ඨානය වෙන පැත්තකට ගියොත්, එයාගේ කල්පනාව වෙන පැත්තකට ගියොත්, කාමයේ උදෙසා කැමැත්තයි වීරියයි අදිෂ්ඨානයයි විමසීමයි ආවොත් කොහෙන්ද නතර වෙන්නේ? දේශපාලනයේ උදෙසා කැමැත්තයි වීරියයි අදිෂ්ඨානයයි විමසීමයි ආවොත් කොහෙන්ද නතර වෙන්නේ? දැන් අපි කියමුකෝ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය වෙනුවෙන් කැමැත්ත වීරිය අදිෂ්ඨානය විමසීම ආවොත් ඒ පැත්ත. වේදෙහෙද කම්පැත්ත, ගෝවිතම් පැත්ත, රැකී රැක්ෂා පැත්ත. ඒතර කැමැත්ත වීර්ය ඒ ටික වෙන පැත්තකට යනවා. ලෞකික ලෝකේ ඒ අතර කෙනෙකුට කුසල් උපදවන්න අකුසල් දුරුකරන්න කැමැත්ත උපදිනවා. අන්න යා නිවන් මාර්ගයේ පැත්තට යනවා. ඒ නිසා මේ විදිපාද හතර වෙන පැත්තකට ගියොත් නිවන් මාර්ගය වෙනස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා මේ ඉරිදිපාද හතර බහුලව වැඩුවොත්. දැන් මම මේ ඉරිදිපාද සංයුත්තේ තියෙන සූත්‍ර දේශනා තමයි මේ වචනින් කියන්නේ. ඉරිදිපාද හතර බහුලව වැඩුවොත් එහෙම ඒක ආය අවසන් වෙන්නේ සියලු දුක් ක්ෂය කරලා. ඒ කියන්නේ කැමැත්ත කොච්චර ඕනේද? වීර්ය කොච්චර ඕනේද? හිතේ අදිෂ්ඨානය කොච්චර ඕනේද? නෝනින් විමසීම කොච්චර ඕනේද සංසාර දුක කෙලවර කරන්නට? මේක ඉස්සලාම ඔබ මේ බුද්ධ ශාසනය පිහිට ගන්න කැමැත්ත ඇති කරගන්න. එතකොට ඔබව ඒ ඉරිදි පාද කියන්නේ කැමැත්ත කියන දේෙන් ඔබව ගෙනියනවා. උදාහරණයක් ගත්තොත් ඔබට දැන් අහසින් යන්න බෑනේ. නමුත් අහස යානාවෙන් ඔබ අහසින් ගෙනියනවානේ. ඔබට කරන්න බැරි දේ අහස යානාවෙන් කරනවානේ. ආන්නේ වගේ ඔබට තනියෙන් නිවන් දකින්න බෑ. නමුත් ඔබගේ කැමැත්ත විසින් ඔබව නිවනට අරන් යනවා. පැහැදිලිද? දැන් ඔබට වතුර උඩ සක්මන් කරන්න බෑ. හැබැයි බෝට්ටුවකින් නැවකින් ඔබ වරන් යනවා. ඒ වගේ වීර්යයේ විසින් ඔබව නිවනට අරන් යනවා. එනිසා ඔබ විශ්වාසය තිබිය යුතුයි වීර්යය ගැන. අපි බෝට්ටුව ඔරුව නැව විශ්වාස කරලා නේ කියන කියන්නේ. ගුවන් යානේ විශ්වාස කරලා නම් ඉන්නේ මේක උඩින් යනවා කියලා. අපිට යන්න බෑනේ. ඒ වගේ මේ දිටිස් කුණප කොට්ටාසයන්ගෙන් අසුචීම් පිරුණ මේ ශරීරයක්කින් මේ කෙලස් ගොඩකින් නිවනක් ගැන හිතන්නවත් සමාරු. නමුත් කැමැත්තක් ඇති කරගන්න නිවන් දකින්න ඕන. අකුසල් ප්‍රහාණය කරන්න ඕන. ඒ කැමැත්ත ඔබ ඒ තැනට අරන් යනවා. වීර්ය ඔබ වෙතින් අරන් යනවා. හිතේ අදිෂ්ඨානය ඔබ අරන් යනවා. නුවණින් විමසීම ඔබ අරන් යනවා. ඒ නිසා ඔබට තියෙන්නේ මේ හතර දිනු කරගන්න. මේ ඒකයි මම කියේ සත්‍විස් බෝධිපාසික ධර්ම ගැන ඉගෙන ගන්න කොට කැමැත් ඇති කරගන්න මම මේ බණ ටික අහනවා කියලා. තේරෙන්නේ නැහැ වගේ කියලා හිතනොත් හොඳට වීර්යයෙන් මහන්න. මම මේ කාරණා අතම හොඳට තේරුම් ගන්නවා කියලා හිතේ අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඊපස්සේ කාරණා හතර විමසන්න සටහන් ගහගන්න ඉගෙන ගන්න පොත්පත් වලින් කියවන්න. හොඳ දැනුමක් ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නම් හොඳට කට ඇරලා බුදුරජාණන් වහන්සේ වදාළ නිවන් මාර්ගයේ කාරණා 37කින් විස්තර කරන්න පුළුවන් වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නම් එකර කැමැත්ත ඇති කරගන්න පුළුවන් ඔබට. පුළුවන්. ඊළඟට තමයි විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි මේ නිවන් මාර්ග වනසන දෙයක් තමයි පම්පෝරිය. ඒ නිසා දැන් මම සතර සතිපට්ඨානය දන්නවා. මම දැන් ආනාපානසති වඩනවා. මම දැන් අසුභේ වඩනවා කියලා පම්පෝරි ගහන්න යන්න එපා. ඒ හැටි දුරක් යන්න බෑ. ගෙදර එන අයට පේන භාවනා ආසන තියලා අමෝතු මේ අමෝතු දෙයක් කරගන්න යන්න එපා. එනේන අයට කියනවා ඇයි නෑ මම මේ දවස්වල මේ සතර සතිපට්ඨාන භාවනා කරනවා මම භාවනා කරන ආසනෙ පම්පෝරිය. ඒ හැටි දුරක් යන්න බෑ. තමන් මේවා රකින්න බව මේ බෝධිපාසක ධර්ම වඩන බව ලෝකිත සංගවන්ට ඔබගේ ඇතුළේ මේ ගුණධර්ම වඩා ගන්න හඳුම් ගහක අරටුව වගේ. හඳුම් ගහක අරටුව වගේ. ඇතුළේ මෝරන්න දෙන්න. පිටට දෙන්න එපා. වටිනා ගහක් හැදුවත් පැලයක් හැදුවත් ඒකට ඉච්චර ආයස නැහැ ලෝකෙට පුරසාරම් දොලවන්න කියොත්. ඒ නිසා හැම දෙයක් ගැනම අහිංසක වෙන්න, අප්‍රකට වෙන්න. අන්න ඒක හොඳට නොවනින් විමසන්න. විමසීමේ විදිපහදී ඇති කරගන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ බුද්ධ ශාසනයේ කෙනෙකුට අවබෝධයෙන් කලකිරෙන්න නිබ්බිදාය විරාගාය නොයැලෙන්න නිරෝධාය නිදහස් වෙන්න උපසමාය මනාව සංසිඳෙන්න අභිඤ්ඤාය අවබෝධඥානයේ පිණිස සම්බෝධාය උතුම් සම්බෝධිය පිණිස ආර්ය සත්‍ය අවබෝධයේ පිණිස පවතින කාරණා හතරක් තියෙනවා. ඒවනායි සතර විවිධ පාදයි. කොච්චර උපකාරයි. දැන් මම මේ හතර වෙන වෙනම විස්තර කරනවා. මම මේ මූලික පසුබිම කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා අතීතේ අනාගතේ වර්තමානයේ යන්තාක් ලෝකයේ ඉරිදියක් ඉපැද්දවනම් කෙනෙක් උපද්දවන්නේම ඡන්ද චිත්ත වීරි විමර්ශක කෙනෙක් ඉරිදිපාද හතරත් එක්ක. ඊළඟ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ යන්තාක් අය රහත් වුණා නම් මඟපල් ලැබුවා නම් ඒ සියලු දෙනා අරහත්ත්වයට පත් උනේ මඟපල් ලැබුවේ ඡන්ද චිත්ත වීරි විමර්ශක කෙනෙක් ඉරිදිපාද හතර වඩපු නිසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි නුඹලාට හිතෙන්නේ කොහොමද තථාගතයන් වහන්සේ අරහත්ත්වයට පත් වුනේ සම්මා සම්බුද්ධත්වයට පත් වුනේ කුමක් නිසාද? පින්වත් මහණෙනි තථාගතයන් වහන්සේ රහතන් වහන්සේ නමක් වුනේ සම්මා සම්බුද්ධත්වයට පත් වුනේ ඡන්ද චිත්ත වීරිය විමර්ශනා කිනි විදිපාද හතර නිසා. ලෝකෙට බුදු කෙනෙක් පහළව කරවනවා මේ ධර්මතා හතර. ඊර්වස බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඍජුපාද හතර වඩපු කෙනාට ඕනිනම් ජීවිතයේ ආයුෂ කල්පයක් ඊට වැඩියෙන් ඉන්න පුළුවන්. අවුරුදු 100ක් හෝ 120ක් 160ක් වුණත් ඉන්න පුළුවන්. කැමති නම් එයා. ඉතින් ඒ නිසා බලන්න කොච්චරනම් උපකාරයිද මේ ඍද්ධිපාද හතර කියන්නේ. ඉතින් දැන් මම විස්තර කරන්න ඕනේ මේ පින්වතුන්ගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ඍද්ධිපාද හතර කියලා කියන්නේ මොකද්ද කියලා. පින්වත් මහණෙනි, ඡන්ද කියන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ඍද්ධිපාද සංයුත්තේ මෙසේ වදාලා. පින්වත් මහණෙනි, භික්ෂුවක් බලවත් ඡන්දේ උපදවාගෙන කටයුතු කිරීමෙන් සමාධියක් ලබයිද? කැම ඔන්න බලවත්ව කැමැති සතර සතිපට්ඨානයේ දෙන්න කුසල් දහම් දිනු කරගන්න බලවත් කැමැත්තක් මෙයාගේ තියෙනවා. මේ බලවත් කැමැත්ත මුල් කරගෙන සමාධියක් ලැබෙනවා, හිත එකඟ වෙනවා. හිතෙහි එකඟ බවක් ලබයිද මේ ඡන්ද සමාධියයි කියනු ලැබේ. ඒ ඡන්ද සමාධි ප්‍රදාන සංකාර සමන්නාගති විදිපාදේනි. ඡන්ද කියේ බලවත් කැමැත්ත. ඒ කැමැත්ත මුල් කරගෙන මෙහාගේ හිතේ බලවත් සමාධියක්, හිතේ එකඟ බවක් එනවා. ඒකද කියනවා ඡන්ද සමාධිය. ඔහු නෝපම් පාපී අකුසල දහන් නෝපදවීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි, වීරිය කරයි, සිත දැඩි කොට ගනී. ප්‍රදාන් වීරිය වඩයි. උපම් පාපී අකුසල් දහම් ප්‍රහාණය කිරීම සඳහා, නූපං කුසල් උපදවීම සඳහා, ඊළඟට උපං කුසල් වඩාවර්ධනය කිරීම සඳහා කැමැත්ත උපදවයි, වෑයම් කරයි, වීරිය කරයි, සිත දැඩි කරගනි. මේ කියන්නේ සතර සම්‍යප්ප්‍රදාන වීරිය කරනවා. බලවත් කැමැත්තෙන් සිත එකඟ කරනවා. ඒ කැමැත්ත මුල් කරගෙන සතර මේ සතර සම්‍යප්ප්‍රදාන වීරිය කරනවා. අර වීරිය හතර කරනවා කැමැත්ත මුල් කරගෙන. අන්න ඒකට කියනවා ප්‍රධාන සංඛාර කියලා. ඒකට කියනවා ප්‍රධාන සංඛාර කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේවා තමයි ප්‍රධාන වීරියට සංස්කාර කාරණා හතර නෙවෙයි. ඉතින් මේ බලවත් කැමැත්තෙන් හිත එකඟ කිරීම ඡන්ද සමාධිය. ඒ කැමැත්ත මුල් කරගෙන අකුසල් දුරු කිරීම, කුසල් ඉපදවීම පිණිස කරන වීර්ය ප්‍රධාන සංකාර. ඊට පස්සේ ඒක මුල් කරගෙන මෙයා ඉර්ධිය පිණිස පවතිනවා. මෙයාගේ ගමන් මාර්ගය කියන්නේ ඉර්ධිපාද. ඡන්ද සමාධි ප්‍රධාන සංකාර සමන්නාගත ඉර්ධිපාදේ. අර වචනේ හැදිච්ච ඇති. තේරුම් ගන්න ඕන. අමාරු නෑ. ඕන දෙවෙනි කාරණාව ආයශ්‍රයක් විස්තර කරනවා. ඕන කෙනෙක් දැන් ඡන්ද, විරිය, චිත්ත, විමර්ශනානේ. ඕන වීරිය. කැමෙන් ඡන්ද කිවි කැමෙන්ත. වීරිය කියන්නේ බලවත් වීරිය. බලවත් වීරිය කරලාම මෙයා හිත එකඟ කරනවා. සමාධිමත් කරනවා. ඒකට කියනවා වීරිය සමාධිය. වීරිය මුල් කරගෙනම වීරිය කරනවා. අකුසල් දුරු කරන්න, කුසල් උපදවා ගන්න ලොකුම වීරියක් තියෙනවා. මෙයාව මෙහෙවන බලවේගේ වීරිය. ඒක කියනවා ප්‍රධාන සංඛාර සමන්නාගත කියලා. අන්න වීරිය සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත ඉතිපහදේ. ඊට පස්සේ ඔන්න භික්ෂුවක් ඉන්නවා. ඔන්න දැන් ওই දෙවෙනි කාරණාව. දැන් ඊළඟ කාරණාව තමයි චිත්ත සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත ඍජුපාදය. චිත්ත කියේ බලවත් අදිෂ්ඨානේ මා මේ සතිපට්ඨානේ වඩනවා. මා කය කෙරෙහි සිහිය පිහිටුවා ගන්නවා. මම වේදනාව ගැන තීරුම් ගන්නවා. මම සිත තීරුම් ගන්නවා. මම මේ උපාදානස්කන්ධයන්ගේ හට ගැනීම වෙනසීම තීරුම් ගන්නවා. මම බුදුරජාන් වහන්සේ වදාළ නිවන් මාර්ගයේ වඩනවා කියලා කොහොම හරි මම මගේ ජීවිතේ ලේමස් වියලි කියලා ඇතනහර ඉතුරු වුණත් මම මගේ ආභිමතාර්ථයේ ඉෂ්ට කරගන්නවා කියලා ලොකු අදිෂ්ඨානයක්. එයාගේ ජීවිතේ ඒවත් දෙවෙනි තැන තියෙන්නේ. බුද්ධ ශාසනය පිහිට ගන්න එක පළවෙනි තැන තියෙන අදිෂ්ඨානය. ඒක තියෙන කැමැත්තටත් එහාගේ එකක් අදිෂ්ඨානය. අන්නේ බලවත් අදිෂ්ඨානෙ හිත එකඟ කරනවා. ඒකද කියනවා චිත්ත සමාධිය. ඒ බලවත් අදිෂ්ඨානෙ මුල් කරගෙන සතර සම්‍යක් ප්‍රධාන වීර්යය කරනවා. අකුසල් නූපං අකුසල් නූපදවන්න, උපං අකුසල් ප්‍රහාණය කරන්න, නූපං කුසල් උපදවන්න, උපං කුසල් වඩවර්ධනය කරන්න ගොඩාක් වීර්යය මේ වීර්යය කරනවා. ඒකට ඔහුව මෙහෙවන බලවේගී අදිෂ්ඨානෙ යගේ. ආනෙකට කියනවා ප්‍රධාන සංඛාර සමන්නාගත. අන්න චිත්ත සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත ඉලිටපාදය. ඊට පස්සේ ඔන කෙනෙක් ඉන්නවා. එයාට කැමැත්තයි අදිෂ්ඨානීය වීර්යයටත් වඩා එහාට තියෙන්නේ නුවණින් විමසීම. කුසල අකුසල්, හොඳ නරක, යහපත අයහපත, සුගති දුගති, පින්පව්. ඊළඟට සසරට වැටීමේ ආදීනව, සසර දුකෙන් නිදහස් වීමේ ආනිසංස විමසනවා. බුදු කෙනෙක් පහළ වීමේ දුර්ලභ බව, බුද්ධ ශාසනයක පිහිට ගැනීමේ දුර්ලභ බව විමසනවා. මේ ලැබිච්ච අවසාන අවස්ථාව, කලාතුරකින් ලෝකෙට බුදු කෙනෙක් පහළ වෙන බව, සත්පුරුෂයන් මුණගැහිම දුර්ලභ බව මනාව විමසනවා. ඊළඟට මේ අපි මුලා වූ ශාරීරික යථා ස්වභාවය මනාව විමසනවා. වේදනාවේ යථා ස්වභාවය විමසනවා. හිතේ යථා ස්වභාවය විමසනවා. පංච උපාදානස්කන්ධ ජීවිතය ගැන විමසනවා. ආයතන හයක් සහිත ජීවිතය ගැන විමසනවා. විමසනකට මෙයාට බලවත් විමසීමේ නුවණින් විමසීමේ හැකියාව මුල් කරගෙන හිත එකඟ වෙනවා. ඒකට කියනවා විමර්ශනා සමාධිය කියලා. එතකොට මේ මුල් කරගෙන මේ නුවණින් විමසීම මුල් කරගෙනම අකුසල් ප්‍රහාණය කරනවා, කුසල් උපදවනවා. ඒකට කියනවා ප්‍රධාන සංඛාර සමන්නාගත කියලා. ඔන්න ওই විදිහට තමයි වීරිය සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත ඉර්ධිපාදේ කියලා කියන්නේ ඔන්න ඔකට. දැන් කරුණු මතකයි නේද? ඡන්ද චිත්ත වීර්ය විමර්ශා කියන්නේ නිවන් දකින්න සසර දුකෙන් නිදහස් වෙන්න තියෙන බලවත් කැමැත්තට කියනවා ඡන්දය. බලවත් වීර්යයට කියනවා වීර්යය. බලවත් අදිෂ්ඨානයට කියනවා චිත්තය. බලවත් නුවණින් විමසීමට කියනවා විමර්ශා කියලා. ඒ තුලින් හිත එකඟ කිරීමට කියනවා සමාධිය කියලා. ඒව මුල් කරගෙන අකුසල් ප්‍රහාණය කරලා කුසල් උපදවන සතර සම්‍යප්ප්‍රදාන වීරීති කියනවා ප්‍රධාන සංකාර සමන්නාගති කියලා. ඉරිදී ලබා ගන්න මුල් වෙන නිසා ඉරිදිපාද කියනවා. දැන් ඉරිදිපාද හතරේ වචනයක් ගානේ අර්ථ ඔබ දැන් දන්නවා. එතකොට පින්වතුනි මම ඔබට කිව්වා මතකයි නේද සාමාන්‍යයෙන් විහෙරකටවත් යන්න බෑ විහාරයකටවත් යන්න බෑ සෑයක් බෝධියක්වත් වඳින්න යන්න බෑ ඉරිදිපාදයක් නැතුව කියලා. දැන් ගෙදර හිටව මනසය සෑයක් ළඟ නතර වෙනවා කියන එක ඉරිදියක් නේ. ඉතින් ඒ නිසා එක මේ වගේ වන්න මම මොකද කිව්වේ කියලා ඔබට හිතා ගන්න බැරි වෙන්න ඇති. සූත්‍ර දේශනාවක් කියලා දෙන්නම්. මේ සූත්‍ර දේශනාව නම් බ්‍රහ්ම සූත්‍රය. ඒ කාලේ අපගේ පින්වත් ආනන්දයන් වහන්සේ කොසඹෑනුවර ගෝසිතාරාමේ වැඩ වාසය කළේ. උන්නාබ කියන බ්‍රාහ්මණයා අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා සතර සාමිච්චේ කතා කරලා අහනවා පින්වත් ආනන්දේනි ඔබ මේ බුද්ධ ශාසනය මහාන වෙලා ඔය මහානකමක් කරන්නේ මොකටද? අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියා හිටිනවා මම මේ තෘෂ්ණා ඡන්දේ නැතිකරන්න තමයි. කියන්නේ තණ්හාවට තියෙන ආශාව නැති කරගන්න තමයි මහාන වෙලා ඉන්නේ කියලා. තෘෂ්ණා ඡන්දේ නැති කරගන්න. මේ තෘෂ්ණාවට තියෙන කැමැත්ත නැති කරගන්න තමයි කියුවා මම මේ මහාන වෙලා ඉන්නේ. ඇහුවා ඉතින් මේ තෘෂ්ණා ඡන්දේ ප්‍රහාණය කරගන්න බවත් ආනන්දයන් වහන්සේට මේ බුද්ධ ශාසනය මොන හරි ප්‍රතිපදාවක් තියෙනවද? තියෙනවා බ්‍රාහ්මණේ. මොකද්ද? ඒ තමයි කිව්වා ඉරිදිපාද හතර. ඡන්ද සමාධි ප්‍රධාන සංකාර සමන්නාගත ඉරිදිපාදේ. විරිය සමාධි ප්‍රධාන සංකාර සමන්නාගත ඉරිදිපාදේ. චිත්ත සමාධි ප්‍රධාන සංකාර සමන්නාගත ඉරිදිපාදේ. විමර්ශනා සමාධි ප්‍රධාන සංකාර සමන්නාගත ඉරිදිපාදේ. ඒ තමයි ආනන්ද සාන්නාංශ වදාලා මේ නිවන් දකින්ට මේ කැමැත්ත තෘෂ්ණා ඡන්දේ තෘෂ්ණාවට තියෙන කැමැත්ත නැති කරගන්න කැමැත්ත ඕන වීරිය ඕන අදිෂ්ඨානය ඕන විමසීම ඕන කියලා. මේක කියපු ගමන්ම අර බමුණ කියනවා අනේ ඔබ වහන්සේලාගේ නම් ওই නිවන මේ ඕනම කෙනෙකුට ලබන්න පුළුවන් මේ සාමාන්‍ය මිනිසුන්ට ලබන්න පුළුවන් එකක් ඕක. මොකද දැන් ඔබ වහන්සේ කියන්නේ තෘෂ්ණාවට තියෙන කැමැත්ත නැති කරගන්නයි ඔය ඡන්ද චිත්ත විරි විමර්ශන වඩන්නේ කියලා. ඉතින් කැමැත්ත නැති කරන්නේ කොහොමද කැමැත්තෙන් කියලා. දැන් ඔය අද කාලේ ඔය උන්නහබල දෙමුත් ඉන්නවනේ. නිවනට තෘෂ්ණාව තියෙනවා කොහොමද හනව නිවන් දකින්නේ? උන්නහබල තවත් තියෙනවා. ඔය උපාසකම්මලා නිවන් දකින්නත් ආස කරනවා. කොහෙද නිවන් දකින්නේ කියලා කියන පඬිත මානී ඇත්තෝ නැත්තේද? දිව්‍ය ලෝකවල යන්ත ඊළඟට ඕවා තියෙනවා කැමැත්ත බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ කැමැත්ත ප්‍රහාණය කරන්නයි කියලා කියන අය අදටත් නැද්ද? ඊළඟට කියන නිවන් දකින්න ඔච්චර සුරස්නා කරන්න එපා කියනවා. මේ ඊයේ පෙරේද ඇතෙන් පොත්ෙන් එලියට ආපු මේ ගැටව් පෙටව් කියන්නේ මේ තෘෂ්ණාව ප්‍රහාණය කර මො අම්මලා නිවන් දකින්නත් ඔච්චර තෘෂ්ණා කරන්න එපා කියනවා. අදන්නේ ඕන්න ඕක තමයි ඇහුවේ නිවන් දකින්නට. මොකද ඇහුව ඔච්චර තෘෂ්ණාව කැමැත්ත ප්‍රහාණය කරන්න. මොකද ඇහුව ඔච්චර කැමැත්ත. ඒ නිසා ඔබ වහන්සේලාගේ නිවනක් කියන එකක් නම් හරියට නැහැ කියලා තමයි මේ උන්නාඹ කිව්වේ. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ මිහිරි ලෙස දහම් කතා කරන සොඳුරු බැල්මෙන් යුතු හඳ මඬලක් වගේ මුව මඬල තියෙන අපේ ආනන්ද ස්වාමීන් වහන්සේට මේ ලෝකෙම දොස් කිව්වත් උන්වහන්සේගේ ඇහැක කොනකවත් වෙනසක් ඇති වෙන්නේ නැහැ. ආනන්ද ස්වාමීන් වහන්සේගේ වචනින් අන්නයි දුක් දුරු කරනවා. උන්නහබ මොනවා කිව්වත් උන්නහසගේ මොමල්ලි කිසිදු වෙනසක් වුණේ නැහැ. බ්‍රාහ්මණේ මම ඔබගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ තමයි ඔබට ඔබ උත්තර දෙන්න ඕනේ ඔබ හිතනින් සිට. කිව්වා බ්‍රාහ්මණේ මේ ආරාමෙට දැන් ඔබ මං ඉන්න මේ ගෝසිතාරාමෙට ආවනේ. මම මේ ආරාමෙට එන්න ඕන කියලා ඔයාට කැමැත්තක් තිබ්බද නැද්ද කියලා ඇහුවා. ඊට පස්සේ ස්වාමීනි මට කැමැත්තක් තිබ්බා. දැන් මේ ආරාමෙට එන්න ඕන කියලා තිබ්බ කැමැත්ත ආරාමෙට එන්න ඕන කියලා තිබ්බ කැමැත්ත දැන් තියෙනවද කියලා ඇහුවා. අනේ දැන් නෑ ඒක සංසිඳුණා. කොහෙන් මං ඇවිල්ලානේ. හරි ඔබට ආරාමයක එන්න ඕන කියලා වීරියක් තිබ්බනේ දැයි වැඩ කටයුතු නතර කරලා මහන්සියෙන් එන්න බෑ මෙතෙන්ද වීරියක් තිබ්බ නේද ඔව් වීරියක් තිබ්බ කියලා දැන් ඔබට ආරාමයට ආවට පස්සේ වීරිය තියනවාද ඒ වගේ ආරාමයට එන වීරිය නෑ අනේක සංසිඳුණක් ඔය ඉවරයින් වැඩි ආරාමයට එන්න ඕන කියලා අදිෂ්ඨානයක් තිබ්බ නේද කියලා ඔව් ඒක දැන් තියනවාද ඔව් දැන් ඉඳ සංසිඳුණක් ඊට පස්සේ ආරාමයේ ඉන්න ආනන්දයන් වහන්සේ නිසා ගිහිල්ලා කතා කරන්න ඕන මෙහෙමයි කියලා විමසීමක් තිබ්බන හිතෙන් ආවල් පාරෙන් යන්නේ ආවල් තනින් යන්නේ කියලා නෝනින් උසන්නේ සුකෝ මේ ආරාමෙට එන්නේ. ඒ විමසීම දැන් තියනවාද? වනේ නෑ දැන් ඒක සංසිඳුණා නේ කිව්වා. ආන්න කිව්වා දැන් ওই කාරණාවෙන් තේරුම් ගන්න කිව්වා. අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරන ওই කාරණාවෙන් තේරුම් ගන්නත් බ්‍රාහ්මණය යම් මේ භික්ෂුවක් රහද්ද ආශ්‍රවයන් සයුවේ වේද වැස නිම වූ බඹසර ඇත්තේද කල යුත්ත කරන ලද්දේද කෙලස් බර පැසකින් බහතබන ලද්දේද අනුපෙළිවලින් පැමිණි උත්තමාර්ථය ඇත්තේද ෂය වූ භව සංයෝජන ඇත්තේද මනමින් දන කෙලසුන්ගේ නිදහස වූයේද ඒ රහත් භික්ෂුවට පෙර අරහත්වයට පත්වීම පිණිස යම් ඡන්දයක් තිබුණේද අරහත්වයට පත්වීමෙන් ඒ අරහත්වයට පත්වීම පිණිස තිබූ ඡන්දේ සංසිදී ගියේය රහත් වුණාට පස්සේ රහත් වෙන්න තියෙන කැමැත්ත සංසිඳෙනවා. රහත් වුණාට පස්සේ රහත් වෙන්න තියෙන වීර්ය සංසිඳෙනවා. ඊට පස්සේ රහත් වුණාට පස්සේ රහත් වීම පිණිස තියෙන අදිෂ්ඨානය සංසිඳෙනවා. රහත් වුණාට පස්සේ අරහත් වීම පිණිස තියෙන මීමාංසාව සංසිඳෙනවා. ඔය කාරණාවෙන් තේරුම් ගන්න කිව්වා. ඔය විදිහට නම් මේ කරුණු යෙදෙන්නේ මේ ඡන්ද චිත්ත වීර්ය විමසා කියන ඍද්ධිපාද හතරෙන් බ්‍රාහ්මණය අමාමහා නිවනට යන්න බැයිද කියලා හෙව්වා. ස්වාමීනි පුළුවන්. ස්වාමීනි පුළුවන්. ඔබ වහන්සේ ඉතාම මැනවින් මට විස්තර කරලා දුන්නා. සොඳුරු ලෙස විස්තර කරලා දුන්නා. අභික්ඛන්තං වන්තේ අභික්ඛන්තං වන්තේ සොඳුරුයි ස්වාමීනි සොඳුරුයි. යටට හැරිවිලා තිබ්බ දෙයක් උඩට හැරුණා වගේ මගේ හිත පෙරළුණා. වහලා තිබ්බ දෙයක් ඇරලා පෙන්වුවා වගේ මට පේන්න ගත්තා. අඳුරේ ඉන්න කෙනෙකුට තෙල් පහනක් දැල්වුවා වගේ ඇස්සත් අඳ රූප දකින්න ඔබ වහන්සේගේ බණපදයේ නැති පහනෙන් මට පේනවා. ස්වාමීනි මම ඔබ වහන්සේගේ ශාස්ත්‍රුන් වහන්සේ සරණ යනවා. ශ්‍රී සද්ධර්මය සරණ යනවා ආර්ය මහා සංඝ රත්නය සරණ යනවා මගේ ආනන්දයන් වහන්සේ මේ කොසඹැහ නුවර තෙරුවන් සරණ ගිය උපාසකෙක් විදිහට මේ උන්නහබ ගැන දැනගන්න මම තෙරුවන් සරණ යනවා කියලා තෙරුවන් සරණ කියා. ඒක ඒ කාලේ සුදුවත් ඇඳගත්ත ගිහි අයට ඉදිරිපාද ගැන කියද්දි තෙරුවන් සරණ ගියානේ. මහා ගැඹුරු දේවල් මේවා කියලා එහෙම හිතුවේ නෑ. මොකද්ද මේ අපේ මිනිසුන්ගේ මේ මොකද්ද කියන බෙදිල්ල මේ ශ්‍රී සද්ධර්මයේ? ගැඹුරුයි තේරෙන්නේ නැති කියා මොකද්ද මේ බෙදිල්ල? අපිට තේරෙන්නේ නැති දේවල් ඉගෙන ගන්න ඕනනේ. ඒ නිසා අපි මේවා ඉගෙන ගන්න ඕන. අපි මේවා ඉගෙන ගන්න ඕන. ඒ නිසා දැන් මේ ධර්මයේ මේ වෙලාවේ ශ්‍රවණය කරපු ඔබට ඔබ කාටද දැන් ඔබට බණපද ටික මතකයි. ඉරිදිපාද කියන ඒවා හතරක් තියෙනවා. ඒ තමයි ඡන්ද, චිත්ත, වීරිය, විමර්ශන. එතකොට මේ ඉරිදිපාද හතර මුල් කරගෙන තමයි ඕන තරම් කෙනෙක් මේ ඉරිදි ප්‍රතිහාරය පාන්නේ. හොදේ. යටත් ප්‍රදේශෙන් ආරාමයකට එන්නත් කැමැත්තක්, වීරියක්, අදිෂ්ඨානයක්, නුවණින් විමසීමක් ඕන. ඉතින් විභාගයක් ලියන්නත් සාමාන්‍ය පෙළ කරන්න ඕන කියලා කැමැත්ත ඕන. හැබැයි මේ හතරෙන් එකක් කෙනෙකුට ප්‍රධාන වෙනවා. මේ හතරෙන් එකක් කෙනෙකුට ප්‍රධාන වෙනවා. දැන් බලන්න සෝන තෙරුණ්ඩ. සෝන තෙරුන් වහන්සේට තිබේ ලොකු වීර්යයක්. සෝන තෙරුන් කියලා කියන්නේ උන්වහන්සේ විපස්සී තථාගතරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටියට පාපිස්සක් පිදුවා කාපට් එකක්. ශිනීදු පහසක් තියෙන. බුදු කෙනෙකුගේ ශිරීපාසඟල ඒ පළසක් මත තියෙන විදිහට පිදුවා. ඒ පින්බලෙන් සුගතිය උපන්නා. මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා කවදාවත් මහ පොළොවේ අඩිය තියලා නැහැ. පළස් මත තමයි අඩිය තියන්නේ. උදාහරණයක් ගත්තොත් එහෙම සෝන කුමාරයා ඉපදිලා මුළු මාළේ ඒ සෝන කුමාරයාගේ සිටුමැදුරේ පුළාම සතු පළස් සතුරලා තියෙනවා. පළස් මතින් තමයි යානාවේ නතර කරන්න උද්‍යානෙට ගියත් උද්‍යානයේ කුමාරයා ඇවිදින සෑම තැනකම පළස් දාලා තියෙනවා. යම් මොහොතක සිටුමැදුරේ අරුබුදයක් ඇති වුණොත් කුමාරයා විසඳනවා කියනවා. මේ ප්‍රශ්නේ දැම්ම සියලු දෙනා විසඳගත්තේ නැත්නම් මම මහ පොළොවේ අඩිය තිනවා කියලා. සියලු දෙනාම බිය වෙලා ප්‍රශ්න විසඳ ගන්නවා කියන කුමාරයා පොළොවේ අඩිය තියයි කියන. පලස්මතම ඇවිදලා කුමාරයාගේ යටිපතුල සිනිඳු සිනිඳු වෙලා යටිපතුලේ රෝම කූපාවා. යටිපතුලේ ලොම් ගස් ආවා ඇයි පොළොවට පෑගෙන්නේ නැති නිසා. බිම්බිසාර මහ රජුරන්ට ආරංචි වුණා මෙහෙම සෝන කියලා කුමාරයෙක් ඉන්නවා යටිපතුලේ ලොම් ඇවිල්ලා කියලා. ඒ යටිපතුලේ ලොම් එහෙම බලන්න ඕන කියලා ඒ කාගෙවත් දැකලා නැහැ නේ හිම එක. කුමාරයාට එන්න පණිවිඩයක් ලැබුවා. අම්මා තාත්තා කිව්වා කුමාරයා ඔය රජතුමාගේ ඔබතුමා ඔබගේ යටිපතුල බලන්න යොමලා තියෙන රජුරෝ දිහාට කකුල් දික් කරන්න එපා. ඔබ ගිහිල්ලා රජුරෝ ඉදිරියේ පත්මාසනෙන් ඉඳගන්න කිව්වා. අර පතුල් දෙක උඩට මෙහෙම තියෙන විදිහට. ඒතර රජතුමාට ඔබගේ පතුල පෙනේ කිව්වා. ඔන්න කරත්තෙන් ගිහිල්ලා රාජමාලිගාවේ කරත්තෙන් බහිනකොට මෙතන ඉඳලා මාලිගාවට පළස. පළස මතින්ම අඩිය තියෙනවා. ඊට පස්සේ මෙයා මොකද කළේ සෝන කුමාරයා ඒ පළසින් රජුරවන්ට ගිහිල්ලා වැඳලා පද්මාසනෙ ඉඳගත්ත රජුරවන්ට පුදුම හිතුණා යටිපතුල ලොම් ඇවිල්ලා. සතර සාමිච්චේ කතා කරලා කිව්වා එහෙනම් සියලු දෙනා වීල්වන ආරාමෙට ගිහිල්ලා බණ අහලා යන්න කියලා. සෝන කුමාරයා කරත්තෙන් වීලුවනාරාමෙට ගියා. හරියටම දන්සභා මණ්ඩපයේ ඉස්සරහම කරත්තේ නතර කළා. එතන ඉඳලාම බුදුරජාණන් වහන්සේ ළඟට යනකල් පළසක් අතුරලා. ඒ පළස උඩින්ම ගියා. බණ අහලා පැහැදිලා මහාන වෙන්න ඕන කියලා. අම්මලාගෙන් කැමැත්ත අරන් එන්න කිව්වා. අම්මලා තාත්තලාගෙන් කැමැත්ත අරන්. කසාවතක් පොරවාගෙන තමයි ඉස්සෙල්ලාම මහ පොළොවේ යලි තිබ්බේ. යටිපතුර පුපුරලා ලේන කසක් මං කළා. බුදුරජාණන් වහන්සේ සෝන තෙරුණ්ඩ කියන සෝන ඔච්චර දැඩිව වීර්ය කරන්න එපා. වීර්ය සම කරන්න. ඒ සෝන තෙරුන් නිවන කරා ගෙනිච්ච වීර්ය තුලින්ම. කොහොමද? ඊළඟට සිහිය පිහිටෙව්වොත් ඒ සිහිය තුලින් සතර සතිපට්ඨානයේ සිහිය තුලින් නිවනට පමුණනවා කියන දැඩි අදිෂ්ඨානෙ තිබ්බා සම්බූත කියන තෙරුන් වහන්සේට. උන්වහන්සේ තරම් සිහිය වැඩුවා. උන්වහන්සේ මහා වනේ ගල්පතුරක් මත දැහෙන් වඩනවා සතර සතිපට්ඨාන භාවනාව. පින්වතුනි අර වෛශ්‍රවණ දිවි රාජ ආකාශයෙන් වදිනකොට කොළපාට පළසක් මත වෛරෝඩි මාණික්යක් වගේ ගල් පර්වතේ මත සතුපත්තානේ වැඩෙන සම්බුත තෙරුන් දැක්කා. ආකාශයෙන් වැදලා වන්දනා කළා. උන්වහන්සේ තවම භාවනාවේ. බලවත් යක්ෂයෝ දෙන්නෙකුට කිව්වා මේ ස්වාමීන් වහන්සේලා දෙන්නේ මේ ස්වාමීන් වහන්සේ පිටපස්සේ මේ සක්මන් කර කර හිටපල්ලා මේ ආන්දරන්ට අනතුරක් වෙන්න දෙන්න එපා. ඒ අනතුරක් වෙන්න දෙන්න දෙපා කියන්නේ නම් භාවනා කරන භික්ෂුන්ට අනතුරු කරන බලවේග එනවා. නැත්නම් ඇයි වෛෂ්ණ දිවිරාජයා එතෙන්ට යක්කු දෙන්නේ දාන්නේ? මේ තෙරුන් වහන්සේ රැකපල්ලා කිව්වා. ඊට පස්සේ වෛෂ්ණ දිවිරාජයා අතුරුදන් වෙලා ගියා. ස්වාමීන් වහන්සේ භාවනාවේ නැගිටිනකොට යක්කු දෙන්න ඇවිල්ලා වැඳලා කිව්වා, ස්වාමීන් වහන්සේ වෙසමුණි දිවිරාජය ඔබ වන්දනා කරලා පිටත් වුණා. අපිව ඔබ වහන්සේගේ ආරක්ෂාවට දැම්මා කිව්වා. ඔබගේ වෛෂ්ණව දිවිරාජයට යහපතක් වේවා. ඒත් යක්ෂය ඔබ යන්න. සතර සතිපට්ඨානයේ යෙදෙන භික්ෂුවට සිහිය තරම් තවත් ආරක්ෂාවක් නැහැ. ඔය දින යන්න. කොහොමද බුද්ධ ශාසනය? කොහොමද චිත්ත අධිෂ්ඨානය නිවන කරා යන හැටි? එහෙම මැස් දෙක පියාගත්තා. යක්ෂෝ දෙන්න ගියා. ඒ මොහොතේ උන්නාට ගීතන කෙලසා. අද ඔළුව හොල්ලලා පෙරේතෙක් කිව්වොත් එහෙම. ඔයාව රකින්නම් කියලා. අනේ දේවතාවුන් වහන්සේ මාව රකින්න සේක්වා. කොහොමද අද කාලේ ඒ කාලේ වෙනස? සම්බුත මහ රහතන් වහන්සේට නමස්කාර වේවා. එච්චර අධිෂ්ඨානයක්, එච්චර වීරිය. සතර සතිපට්ඨාන සීය. ඉතින් ඔය විදිහට ඡන්ද චිත්ත වීරිය වීමාසක කියන ඍද්ධිපාද වලින් එකක් මුල් වෙන්න ඕන. අපිට උනම් මේ නිවන් මාර්ගයේ යම් ගමනක් යන්න එක්ක කැමැත්ත තියෙන්න ඕන. එක්ක වීරිය තියෙන්න ඕන. එක්ක අධිෂ්ඨානය තියෙන්න ඕන. එක්ක නුවණින් විමසීම තියෙන්න ඕන. ඔබගේ ජීවිතේ යම් තීරණයක් ඔබ ගත්තා නම් යම් යහපත් මාර්ගයකට ඔබ ප්‍රවේශ වුණා නම් එක්ක කැමැත්ත මුල් වෙලා එක්ක වීරිය මුල් වෙලා එක්ක අධිෂ්ඨානය මුල් වෙලා එක්ක විමර්ශාව මුල් වෙලා තමන්ගේ අධිෂ්ඨානින් මං අහවල් අරමුණ කරා යනවා කියලා අධිෂ්ඨානින් ඒ ඉලක්කෙටම ගියාය ගැන කතා අහලා නැද්ද? කැමැත්ත මුල් කරගෙන ඒ කැමැත්තෙන්ම තමන් ඒ අදාළ ස්ථානෙට ගිය විස්තර ඔබ අහලා නැද්ද? වීරියෙන් දිනු වෙච්ච මිනිස්සු ගැන අහලා නැද්ද? ඒ එනේන අවස්ථාවට නුවණින් විමසා විමසා උත්තර දීදී දිනුව කරා ආපු අය ගැන අහලා නැද්ද? සාමාන්‍ය ලෝකෙත් රහතන් වහන්සේලාගේ සම්පූර්ණම ජීවිත කෝටි ප්‍රකෝටි ගානක් රහතන් වහන්සේලාගේ ජීවිත කාරණා හතරකින් විස්තර කරන්න පුළුවන්. කැමැත්ත නිසාම නිවනට ගිය රහතන් වහන්සේලාගේ විස්තර කියන්න පුළුවන්. වීරිය නිසාම නිවනට ගිය රහතන් වහන්සේලාගේ විස්තර කියන්න පුළුවන්. අදිෂ්ඨානය නිසා නිවනට ගිය රහතන් වහන්සේලාගේ විස්තර කියන්න පුළුවන්. නුවණින් විමසා විමසා නිවනට ගිය රහතන් වහන්සේලාගේ විස්තර කියන්න පුළුවන්. සියලු රහතන් වහන්සේලාගේ ජීවිත ඔය කොටස් හතරෙන් ප්‍රකට කරනවා. දැන් හුදෙක් පංචශීල රැකීමට පවා ඡන්ද චිත්ත වීර්ය විමර්ශන වුණ කිව්වා. එහෙනම් පංචශීල රැකින්න ආශා කරන කෙනා ඉස්සෙල්ලාම කැමැත්තක් ඇති කරගන්න. වෑයම් කරන්න. මම මේ සීල් කඩන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරගන්න. පංචශීල රැකීමේ ආනිසංශ, පංචශීල් කැඩීමේ විපාක, සතර අපා බය නුවණින් විමසන්න. ඔන්න ඔය හතරෙන් රකින්න බැරි පංචශීල රකින්න පුළුවන් වෙනවා. කරන්න බැරි භාවනා කරන්න පුළුවන් වෙනවා. ඔය හතර ඊවිදි පහද. පැහැදිලි නේද? ඉතින් ඒ නිසා මම හිතනවා අදට ඔය කාරණා ටික ප්‍රමාණවත්. ඊළඟට තව ඔබට තීරුම් කරන්න ඕනේ මේක මේ භාවනා වශයෙන් ඊවිදිපාද භාවනාව කියලා මේ භාවනා වශයෙන් වඩන ක්‍රමයක් තියෙනවා. භාවනාවක් විදිහට ඍජුපාද භාවනා කියලා වඩන ක්‍රමයක් තියෙනවා. අන්නේ භාවනා වඩන හැටි අපි ඊළඟ දවසට ඉගෙන ගන්න ඕන. අමාරු විදිහට හිතන්න එපා. බුද්ධ ශාසනයේ මඟපල් ලැබූ උත්තමයන්ගේ ජීවිත ගැන අහන්න. ඒ නිවන් මාගේ සොඳුරු බව අහන්න. මඳු පිණ්ඩ මිදම් වික්ඛවි යතිදම් බ්‍රහ්මචර්ය. මේ නිවන් මාර්ගයේ මේ පැණිවදයක් වගේ කියුවා. මේ වදයක් වගේ කියුවා බුදුරජාණන්. ඒ මිහිරි මේ වදේ කුටීරයක් කුටීරයක් ගන්න විස්තර අහන්න. ඉතින් ඒ සඳහා අපට භාග්‍ය ලැබීවා. අපි තුල ඡන්ද චිත්ත වීර්ය විමර්ශනා කියන විදිපාදේ බලවත්ව වැඩිවා මේ පින් බලෙන් කියලා සිත ප්‍රාර්ථනා කරනවා.